ශාස්ත්‍රාව කීතු කරන්නේ ධර්මදේශනාව සඳහා සුපුරුදු අයරින් උදෑසන අපි ආරාධනය කළේ කෑගල්ල කුසල් ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බිදිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සදහවතුනි ධර්මාශ්‍රමණයට පෙර අපි තිසරණ සහිත පංචශීලිය සමාදන් වෙමු. ඒ සඳහා හැම කෙනෙක්ම සාදුනාදියක් ලබා දෙමින් নমස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡා. තබ්බියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අසන්න නරඹන සදහවර පින්නතුනි, ඔබ අප මේ පසුවන්නේ බෞද්ධින් වශයෙන් සැලකූ කල වසරේ වැදගත්ම වකවානුවක් තුළ. අපයට ප්‍රකාශ කරනු ලබන්නේ වෙසක් සමය කියා. මේ වන විටත් වෙසක් මාසයේ පූර්ව භාගය ආරම්භ වී ඒ උත්තම වූ වෙසඟ පොහෝ දිනය එළමෙමින් පවතිනවා. අපට මෙය වැදගත් වන්නේ අපට පමණක් නොවේ. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවටම වැදගත් වෙනවා. මේ යුගයේ උපදින මිනිස් වර්ගයාගේ චිත්තසංතානගත දුක සංසිඳවා ගැනීම සඳහා මේ යුගයේට මාර්ගය පෙන්වා දාලා වූ අප තථාගතෝ බුදු පියාණන් වහන්සේගේ කුමාරෝත්පත්තිය, එබාගෙම සම්මා සම්බෝධිය සාක්ෂාත් කිරීම සහ ස්කන්ධ පරිනිර්වාණය කියන මේ අවස්ථා තුන යෙදෙන තුන් බුද්ධ මංගල්‍ය මේ මාසතේදී පවතිනවා. හොඳ ලස්සන වචනිකුත් තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයේ උපත මංගල්‍යයක්, විවාහයේ පැවිද්ද මංගල්‍යයක්. නමුත් වත්මන් සමාජය තුළ අපවත් වීම හෝ මරණය මංගල්‍යයක් වන්නේ නැහැ, අවමංගල්‍යයක් වෙනවා. එහෙත් තිලෝකර බුදු පියාණන් වහන්සේගේ සිරුර හැර දැමීම නම් කරනු ලබන්නේ අවමංගල්‍යයක් ලෙස නෙමෙයි, මංගල්‍යයක් ලෙසයි. ඒ විශේෂත්වය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ යුගය තුල කිසියම් ආකාරයක බෞද්ධකම් පිළිබඳව ලැබියාවක් පවතිනවා නම් යමෙකුට සුරතල් කුඩා සිඟිත්තාගේ සිට විදසුන් වඩන්ට තේරුම් ගත්තා වූ යෝගාවචරය දක්වා විවිධ ශේත්‍රවල ඉන්න අය තම තමන්ට හැකි පමණින් ආමිෂමේ ගමේ පූජාව වැඩි වශයෙන් උත් ප්‍රතිපත්තිමේ පූජාව කියන කටයුත්ත තේරුම් ගත්තා යතුණු සිදි කෙරුම් ලබනවා. එබැවින් එහෙට අප සීමා පනවන්න අවශ්‍ය නැහැ. තම තමන්ට කැමති ආකාරයකින් එම පූජාවන් තමන්ගේ වැටහෙන ආකාරයකින් කරන හැම දෙයක්ම ඒ පූජාවන් බවට පත් වෙනවා. එහෙත් මෙම යුගයේ බුදු පියාණන් වහන්සේ සම්බන්ධව කතා කරනු ලබන, උන්වහන්සේගේ ගුණ සිහි කරනු ලබන, උන්වහන්සේ වෙනුවෙන් වෙසක් පහනේ, වෙසක් කූඩුවේ, දන්සලේ, තොරණයේ සිට අනිකුත් කාරණා කටයුතු සියල්ල ඒ වෙනුවෙන් කෙරෙන සමයක් සතියක්. අපට මෙහි විශේෂත්වයන් දෙකක් පවතිනවා. කිසියම් ශාස්ත්‍රෝරයෙකුට නොලැබුණ විශේෂ ගණයේ දෙයක් තමයි මේ වෙසඟ පුණු පොහෝ දින නම් වූ එකම දිනයක මේ කරුණ තුන සිදුවීම. ඒ වගේම අපට ඊට වඩා වැදගත් වෙන කරුණක් තමයි ඒ සම්මා සම්බෝධියට පත් වන දා උන්වහන්සේ ලබා ගත්තා වූ අවබෝධය සමාජයට බෙදා දීම. ඒ සඳහා උන්වහන්සේ කළ ප්‍රකාශයක පවතිනවා බුද්දසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා. ඒ කියන්නේ අවබෝධ කරගත්තා වූ භාග්‍යතුන් වහන්සේ අන් අයට අවබෝධය පිණිස ධම්ම දේශනායි කියන එක. අන්න අපේ මේ ධර්ම දේශනාවල තේමාව වන්නේ වඩාත් ගැඹුරු අවබෝධයක් කරා මේ සවන් දෙන්නන් මෙහෙවන එක. උන්ට ධම්ම මැස පාදවා දෙන එක. ඒ සඳහා අපි අද භාවිතා කරන්නට අවශ්‍ය වන්නේ වෙසක් සමය තුළ මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සතු ගුණයන්ගේ සවිශේෂත්වය. පාසල් අධ්‍යාපනයේ හෝ දහම් පාසල් අධ්‍යාපනයේ උන්වහන්සේ උත්තරීතර මිනිසෙක් වශයෙන් කළා වූ මෙහෙවර පිළිබඳව අප යම් යම් කතා වලින් අසා තිබෙනවා. නාගලාලාගිරි ඇතාගේ දමනය කිරීම, අංගුලිමාල ඇතාගේ දමනය කිරීම, මෙසේ නම් රජ්ජුමාලා වැනි අයට පිහිටවීම, කෙතපාලු ගොවියෙකුට පිහිටවීම, ගිලන්නෝ භික්ෂුන්ට උපස්ථාන කිරීම, භද්‍රවතිකා වැනි අසරණ වූ ඇතින්නන්ට පිහිටවීම ආදී වශයෙන් අසරණ වූ සෑම දෙනා වෙනුවෙන් උන්වහන්සේ කිසියම් සරණක් පිහිටක් වෙලා තිබෙනා වුන්ගේ තත්ත්වයට අනුව මේ අසරණ සරණ ගුණය උන්වහන්සේට පැමිණෙන්නේ කොහොමද? ඒ නිකලෙස් හදවතකින් පැමිණෙන උත්තරීතර ගුණයක් මතක තබා ගන්න. අපට කෙලෙස් සහිත ස්වභාවයේදී මේ උත්තරීතර ගුණයන් ආරෝපණය කර ගන්න පුළුවන් යම් තාක් දුරට. නමුත් ඒ සැබෑවටම නිකලෙස් සහිත ගුණයක් බවට පත්වන්නේ නැහැ. එහෙනම් බුද්ධ ගුණ කියන කාරණා නිකලස් හදවතකින් එනා වූ දේවල්. බුද්ධ ගුණ කොපමණ තිබෙනවාදයි යමකකින් විමසුවහොත් ඒ ගාථා පාඨය දන්නා නිසා බොහෝ දෙනෙක් බුදු ගුණ නවයක් තියෙනවා කියලා කියාවේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා නව අරහාදී බුදු ගුණ කියලා. ඒයින් කියවෙන්නේ අරහං ආදී ගුණ නවයකින් යුක්තයි කියන එක. අපි තෙරුවන් වැඳීමේදී නිරන්තරයෙන් මේ ගාථා පාඨයෙන් පාලියෙන් කියන්නේ මේ බුදු ගුණ පිළිබඳව. එසේ වුවද ඒ ගුණයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් දැක්මක් ඒ තේරුම් කර නොගත් වටහා නොගත් බොහෝ දෙනාට තියෙනවායි කියලා අපි හිතන්නේ නැහැ. එබැවින් අප මේ උත්තම වෙසක් සමය තුළ මේ බුදු ගුණයන් පිළිබඳව සොයා බලමු. සියල්ල පිළිබඳව කතා කළ නොහැකි වුණත් එක් බුදු ගුණයක් තුළ තිබෙනා වූ ගැඹුරක පමණද, සවිශේෂත්වයක පමණදයි හෙලිකිරීම මේ යුගයට ගැලපෙනවායි කියලා මා කල්පනා කරන්නේ. එනෝගත් කල ඉතිපිසෝ භගවා යනු ගුණයක් නෙවෙයි, උන්වහන්සේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීමක්, ආමන්ත්‍රණයක්. සෝ භගවා, ඒ භාග්‍යතුන් වහන්සේ. ඉතිපි ඉති අපි නැත්තම් මේ කාරණයෙන් කියන එක. අන්න ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාරණෙන් යුක්තයි කියලා එතනින් එහාට තමයි අරහං කියන වදනේ පදන පළමුව භාවිතාවන්නේ. අපි අද තේමාව වන්නේ අරහං නම් වූ බුදුගුණේ කොතරම් ගැඹුරක් තිබෙනවාද කියන කරුණ කාලයට අනුරූපව පැහැදිලි කිරීමයි. මේ සම්බන්ධයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා සිංහලෙන් මෙන්න මේ වගේ අරුත් කීපයක් කොහි පවතිනවා. ඒ භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් විශේෂයෙන් ඈත් වූ හේින්ද සංසාර චක්‍රයේහි අරහෙවත් හර සිඳලු හේින්ද කෙලෙස් සතුරන් නැසූ හේින්ද දෙවියන් සහිත ලෝක තිබෙනවා. දැන් ඔය අරහං කියන වචනේ තේරුම අරහන්ත නැත්නම් රහත් කියන එක. රහතන් වහන්සේලා සතුවත් ඒ ගුණයන් පවතිනවා. බුදුන් වහන්සේත් රහතන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධයනු ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගත් බැවින්. එබැවින් අපටත් මේ අරහන්ත ස්වභාවය දක්වා යන ගමනේදී මේ හදවත නිකලස්සන තරමට මේ ගුණයන්ගෙන් යුක්ත වීමට වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මල් පහන් පූජා කොට නැමදීමේදී මේ බුදු ගුණ අපි වන්දනා කරනු ලබනවා. ඒ ආයත්තන ආමිස පූජාවට. ඒ ගුණයන් අපලඟ දහමේ සරණින් ප්‍රගුණ කරගනු ලබනවා නම් එවිට අපි ප්‍රතිපත්ති පූජාවට අයත් ප්‍රතිපත්ති පූජාව පුදන අය බවට පත්. ඒ සඳහා තමයි ධර්මශ්‍රවණයක අවශ්‍යතාව. දැන් බලන්න මෙහි සඳහන් වෙනවානේ සියලු කෙලෙසුන්ගෙන් විශේෂයෙන් ඈත් වීම කියලා. කුමක්ද කෙලෙස් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කෙලෙස් වෙනවායි කියලා වචනයක් තිබෙනවා. දරුවෙක් සුදු ඇඳුමක් ඇඳගෙන පාසල් ගියාම ආපහු වෙන විට ඔහුගේ සුදු ඇඳුමේ මඩ තැවරේ තිබෙනවා නම් ඒ අපිරිසුදු වෙලා. එතකොට ඒ ඇඳුම කෙලෙසිලා. අන්න ඒ වගේ අපේ චිත්තසංතානයන්ගේ ස්වභාවයක් පවතිනවා මේ ලෝකේ ජීවත් වෙන්න යාම තුල කෙලෙසෙනවා. ඒක පුතග්ජන කියන සියලු සත්වයා තුළම සිදුවෙන කරුණක්. ළමා කාලයේ සිට ජීවිත අග දක්වාම මේ කෙලෙසෙන සුළු ස්වභාවය පුහුදුන් බව තුළ එන්නට එන්නට වැඩි වෙනව ඇරුණාම ධම් අවබෝධය ලබාගත්ොත් පමණයි කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් ඒ යුගයේ වාසය කළා වූ ආර්යයන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා කෙලෙසුන්ගෙන් මිදුණාය ඈත්ුණාය. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් විශේෂ වචනයක් තියෙනවා විශේෂයෙන් ඈත් වීම කියන එක. ඒ විශේෂයෙන් ඈත් වීම කියන වදනේ අර්ථ තේරුම් ගන්න වෙනවා. ඔය ඔබ අසාති වෙනවා වදනක් මං හිතන්නේ වාසනා කියලා. ඒක සිංහලට වාසනා වශයෙන් තමයි සලකනු ලබන්නේ. නමුත් වාසනා යනු පාලියෙන් සඳහන් කරනු ලබන්නේ සසර පුරුද්ද කියන එක. ඒ පුරුදු කියන එකේ පවතිනවා මෙන්න මෙහෙම ජීවිතයකට ගේන ලක්ෂණ. දැන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පවතිනවා අන් අයට වසල වාදින් ආමන්ත්‍රණය කරයි කියලා. පැවිදි වීර හතන් වහන්සේ වෙලා ඉඳලත් වසලයා කියලා කතා කරයි කියලා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ වදාළේ එය කෙලෙස් සහගත ස්වභාවයක් නොවේ. පෙර ජීවිතයේ බමුණන්ව ඉපදී සියලු දෙනාට වසල ආමන්ත්‍රණය කළ පුරුද්දට තවදුරටත් මේ වසල කියන වදන ප්‍රකාශ කරන ඇරුණාම එහෙම දේශ සහගත බවක් එහි නැහැ කියන එක. අන්න ඒකට තියන්නේ සසර පුරුද්ද කියන එක. අන්නේ සසර පුරුද්ද කියන ඒ නරක පැත්තත් වාසනා කියන වචනෙන් පේවෙනේ ගති ලක්ෂණ පවා බුදුරජාණන් වහන්සේගේ චරිතවල දකින්න ලැබෙන්නේ නැහැ. සවාසනා කෙලස් නින්දෙන් පිබිදුණයි කියන අර්ථය පෙන්වන්නේ. එතකොට මේ බුද්ධ ගුණය මේ සමාජයේට පරහිතකාමී වූ බහුජන හිතසුව පිණිස වූ නැත්තම් පරාර්ථය පිණිස වූ මේ බුද්ධ ගුණය උන්වහන්සේගේ හදවතින් මතුවී එන්නේ මෙන්න මේ සියලු කෙලෙසුන්ගෙන් විශේෂයෙන් ඈත් වන නිසා කියන එක තේරුම් ගන්න. විශේෂයෙන් ඈත් වන නිසා අන් අය තරමට වඩා උදාහරණයක් වශයෙන් පවතිනවා නම් මෙහෙමත් කියන්න පුළුවනි. යම්කිසි අප ගින්නක් දැල්ලුවයි කියලා හිතමු. ගින්න දැල්ලුණාම ගින්න නිවි යනවා. අඟුරුත් නිවි යනවා. නමුත් ඒ ස්ථානයේ හෝ අළු යට උණුසුමක් පවතිනවා. අන්න ඒ වගේ අර රහතන් වහන්සේලා සම්බන්ධයෙන් ගත් කලයේ සසර පුරුදු ගුණේ පවතිනවා. එබඳු උණුසුමක්වත් නැති කියන එක තමයි මේ විශේෂයෙන් ඈත් වීම කියන වදනෙන් පවසනු ලබන්නේ. එබැවින් තමයි උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීම කියන කාරණාව වැඳුම් පිදුම් පුදන්නාට පින් පිණිස හේතුවන්නේ කියන කාරණේ තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව තව ඉස්සරහට අපි තවත් කරුණු පැහැදිලි කිරීමේදී තේරුම් ගන්න පුළුවන් වෙනවා. දෙවෙනි කාරණේට යමු අපි. සංසාර චක්‍රයේ අරහෙවත් හර සිඳලීම. චක්‍රයක් පිළිබඳ කල්පනා කරලා බලන්න. නැත්නම් රෝදයක් පිළිබඳව කල්පනා කරලා බලන්න. ඔබ දකින්නා වූ කරත්ත රෝදය ගත්තම කරත්ත රෝදයේ බාහිර කොටස ගරාදි මගින් මැද කොටසට සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ රෝදය නොකැඩී පවතින්නේ. ඒ වගේ මේ සසරෙත් පවතිනවා කිසියම් ආකාරයක අවසානයක් නොවන චක්‍ර ස්වභාවයක්. ඒ චක්‍ර ස්වභාවයේ කැරකීම සසරේ කැරකීම උන්වහන්සේට පුළුවන්කමක් තිබුණා සිඳලන්නට. මොනවද මේ සංසාර චක්‍රයේ අර නැත්නම් හර කියලා කියන්නේ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. මේදී මට මෙන්න මේ කරුණු ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. මේ මිනිස්ලව ජීවත් වෙන මිනිසුන් අතර සිතින් කයෙන් වචනින් කරන ක්‍රියාවන්හිදී අවිද්‍යාව ප්‍රත්‍යකටගෙන විශේෂයෙන් පුහුදුන් භාවයේදී රැස්සෙන ධර්මතා කීපයක් පවතිනවා. මේවට කියනවා අකුසල් රැස්වීම හේවත් අපුඤ්ඤාභිසංකාර, පින් රැස්වීම හේවත් පුඤ්ඤාභිසංකාර. මේ ඉක්මවා ගිය විට ඔය ධ්‍යාන වඩන විට ලෞකික මට්ටමේ වනාන්තරගත වී ඒවත් ආනිජ්ජාභිසංකාර කියලා. මේ සංකාර තුනම අයත්වන්නේ අවිජ්ජාපත්‍ය සංකාරා කියන සීමාවට. එබැවින් මේ සංකාරයන්ට හමුවන්නේ ඉදිරි පැවැත්මක්. අපුඤ්ඤාභිසංකාරයේ චුතිපති සංදියට පැමිණියොතින් ඔවුන්ට දුගතිගාමී උත්පත්ති අපාගත වීමත්, පුඤ්ඤාභිසංකාරයේ උන්ගේ ප්‍රතිසන්දියට පැමිණියොත් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදීමත්, ආනිජ්ජාභිසංකාරයක් උපදවාගෙන තිබුණොත් එයින් කාලක් ක්‍රියා කළොත් රූපී අරූපී බඹතලවල උපත ලැබීමත් කියන මේ සංසාරයේහි නවසත් ආවාසයේ 31 තලය තුල කරකැවෙන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන් තේරුම් ගන්න ඕන සංසාර කියන වචනේ අපි සසර කියන එකට භාවිත කරනවා ජීවිතය කියන අර්ථයට. නමුත් මේ සාර සහ සං වෙන් කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් සං කියන වචනේ පාලියෙන් එන්නේ බොහෝ දේවල් ඒක රාශි කළ කියන එක. දැන් ඔබේ ගම ගත්තම ඔබ ඒක සංවර්ධනය කරනවායි කියලා කියනවා. සංවර්ධනය කරනවායි කියලා කියන්නේ ජලය, විදුලිය, මහා මාර්ග, දුරකථන, අධ්‍යාත්මික සියල්ල එක්ක වැඩි දියුණු කිරීමට. එකක් නෙමෙයි. හැම පැත්තෙන්ම වැඩි දියුණු කිරීම සංවර්ධනයයි. අන්න ඒ වගේ සංයන්නෙන් කියවෙන්නේ එකතු කර ගැනීම. එතකොට සංසාර කියන්නේ එකතු කරගත්ත දේවල් සාරයි කියලා ගත්තහම ඒ සාර දේවල් විඳින්න යන ගමනට. එබැවින් කෙනෙක් පාප කර්මයේ සාරයි කියලා ගත්තොත් ඒ පැත්තට යන්න වෙනවා. පුණ්‍ය කර්මයේ සාරයි කියලා ගත්තොත් ඒ මත සසරේ සැනෙන්න වෙනවා. ආනිජ්ජාභිසංකාරයේ සාරයි කියලා ගත්තොත් ඒ පැත්තට යන්න වෙනවා. මෙසේ මේ බුදුරෙක් පහළ වූ සමාජයේ මෙන්න මේ ත්‍රිවිධ සංකාරයෙන් එකකට ආසවන සත්වයා මේ සසර චක්‍රයේහි අපායේ සිට අරූපී බමතල දක්වා 31 තලය තුල සසර සැරිසරනවා. අන්න ඒ සැරිසරීම සඳහා හේතු වෙන කරුණ කුමක්ද? ඒ සංඛාරයන් මමකට, මගේකට, මගේ ආත්මකට ගැනීම. එබැවින් උන්වහන්සේ මේ පිළිබඳව වදාරලා තිබෙන වැදගත් වදනක් තමයි ධම්මපදයේ සඳහන් වෙන්නේ සංඛාරා පරම දුක. ලොකම දුක සංඛාරයයි කියන එක. නමුත් වත්මන් සමාජය තුළ මේ පිළිබඳ අවබෝධයක් නැති බැවින් බුදුන් භාවය තුළ ඒ අය මේ ඒ සංඛාරයන්ට විශේෂයෙන් අපුඤ්ඤාභිසහ පුඤ්ඤාභිසංඛාරයන්ට මැදි වී සිටිනවා. සසර ගමන සඳහා කරුණ සකස් කරගන්නේ සිටිනවා. ඊට අමතරව ආනිජ්ජාභිසංඛාරයේ ලැබූ අයත් ඇතැම් විට සෙනසුන් වැනි තැන්වල ඉන්නට පුළුවන් කලාතුරකින් ඒ ඇරුණ විට බොහෝ විට මේ සත්ව සමාජයේ බෞද්ධින් වශයෙන් ගත්කල ඉතා යහපත් අය පවා පුඤ්ඤාභිසංඛාරයේ තුල තමයි ජීවත් වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට මේ සංසාර චක්‍රයේ මේ සංඛාරයන් මත සතර අපායේ සිට මිනිස්ලෝ සහ සදෙව්ලෝ හරහා රූපී අරූපී බඹතල 20ක් දක්වා මේ 31 තලය තුල භ්‍රමණය වීමක්, කැරකීමක් සිදු වෙනවා. අන මේ භ්‍රමණය කැරකීම උන්වහන්සේ සදහටම නවත්තනු ලැබුවා. ඒ කුමක් කෙසේ කිරීමෙන්ද කියන එක තේරුම් ගන්නට වෙනවා. ඒකට උදාන වාක්‍ය සඳහන් කරනු ලබන්නේ විසංඛාර ගතං චිත්තං කියලා. මේ වදන සමාජයේ වැරදි ආකාරයකට විග්‍රහ කරලා පේනවා. ගතයි සිතයි එකතු වීම නතර වුණයි කියලා සමහරු ප්‍රකාශ කරනවා. මේ විසංකාරගතං ගතං චිත්තං කොහම ගත ශරීරයේ වශයෙන්ුත් සිත වශයෙන්ුත් අරගෙන. නමුත් මෙතන විසංකාරගත කියන්නේ ශරීරය නෙමෙයි. සිත සංඛාරගත වීමෙන් මිදුණයි කියන එක. ගත කියන්නේ එතන ගත වීම කියන එක. ඒ කියන්නේ සංඛාරයන්ට මැදිවීම සම්බන්ධ වීමෙන් සිත මුදවා ගත්තා. සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ පසු උද්වහන්සේ කළා වූ උදාන වාක්‍ය ප්‍රකාශයේදී මේ වදන ප්‍රකාශ කරලා තිබෙනවා. විසංඛාරගතං චිත්තං. සිත සංඛාරගත වීමෙන් මිදුණා තණ්හාව සේවුණයි කියන එක. අන්න ඒක තමයි සංසාර චක්‍රයේ අර නැත්නම් හර සිඳලීම කියලා කියන්නේ. ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා කෙලෙස් සතුරන් නැසීම කියන වචනයක්. කෙලෙස් නැත්තම් සතුරන්. සතුරා යනු අපට අයහපතක් කරන කෙනා. ඔබ ළඟ ඔබේ ඉදිරිපිට සතුරෙක් ඉන්න පුළුවනි, සැඟවි සතුරෙක් ඉන්න පුළුවනි. සතුරා හැම විටම ඔබට ඔබේ කීර්ති නාමයට, ධනයට හානියක් කරන කෙනෙක් වශයෙන් තමයි ඔබ සතුරා හඳුනා ගන්න ලබන්නේ. තිරගුරු බුදු පියාණන් වහන්සේ මිනිසුන්ගේ චිත්තසංතානෙහි සැඟවෙන්නා වූ සතුරු විශේෂයක් පිළිබඳව සඳහන් කරනු ලබනවා. එින් සතුරු බවට පත්වන්නේ ඒ සතුරන් අර සතුරන් තමාට අයහපතක් කරන්නාසේ මේ කෙලෙස් නැමැති සතුරන් ඔබට බොහෝ අයහපතක් මේ සංසාරයේ කරන බැවින්. ඒ අයහපත් අතර අපාගත වීමට සිදුවීම, මිනීමැරුම් වලට පාත්‍ර වීම, රෝග පීඩාවන් බහුල වීම, චෝදනා වලට පාත්‍ර වීමට සිදුවීම, මොනවෙසේ නම් ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා නම් වූ මේ අටලෝ දහමට අයිති කාරණා වලට ගොදුරු වෙන්න සිදුවීම කාගේ වරදක්දයි ඔබ සිතනවාද? අන්න ඒ කෙලෙස් නැමැති සතුරන්ගේ වරද මතක තබා ගන්න. කෙලෙස් නැමැති සතුරන්ගේ ඊළඟට වර්ගීකරණයක් තිබෙනවා. කෙලෙස් වෙනවයි කියන එක ගත්තම බුදුන් වහන්සේ ඉගැන්වීමේ පවතිනවා පබස්සර ඉදං වික්ඛවේ චිත්තං කියලා වදනක්. මානිනේ සිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. චංචකෝ එනමුත් ආගන්තුකේ උපක්ඛේසේහි මේ පස්දරෙන් අරමුණු ගන්නට යාම තුළ ආගන්තුකයන් වශයෙන් ඒ ආගන්තුක වශයෙන් ඇතුළුවන්නා වූ උපක්ඛේසයන් නිසා තමයි මේ සිත අපිරිසිදු වෙනවයි කියලා කියන්නේ. කෙනෙකු කුකෙන් ගන්නා වූ නරක ආහාරයක් නිසා බඩේ රුජාවෙන් පෙළෙන්නට පුළුවන්. අන්න ඒ වගේ මේ පස්දරේ අරමුණු රසින් නිින්ට යාම තුළ ඇතිවෙනා වූ බැඳීමක් නිසා තමයි මේ සිත කෙලසීම කියන එක සිදු වෙන්නේ. මේ කෙලසුන්ගේ ස්වභාවය මූලික වශයෙන් තේරුම් ගත්තම ඇති මොකද ඒවා සියල්ල පාඩම් කරගෙන නැසන්ට අවශ්‍ය නැහැ. අනිත් එක කෙලසුන්ගේ සංඛ්‍යාව කෙනෙකුගේ ජීවිතයට හැම දිනාටම එක හා සමාන නැහැ. අපි මේ කෙලසුන් පිළිබඳව තේරුම් අරගෙන ඊගෙන කතා කරමු. දැන් ඔබ දන්නවා මෙන්න මේ වචන තුන පිළිබඳව. ලෝභ, දේස, මෝහ. ලෝභ, දේස, මෝහ කියන තුන එකවරේ දෙන්නේ නැහැ. ලෝභ සමගත් මෝහය දෙනවා, දේස සමගත් මෝහයෙන් දෙදෙනවා. අන්න සිත අපිරිසිදුනු ලබන්නේ ලෝභ මෝහ වලින් සහ දේස මෝහ වලින්. ලෝභ, දේස, මෝහ වැඩි වෙන තරමට මිනිසුන්ගේ ජීවිතයේ දුක් වැඩි වෙනවා. අන්න එතකොට මේ ඔබේ සිත ඇතුලේ රැඳී සිටමින් ඔබට දුක් ගෙනත් දෙන බැවින් මේ ක්ලේශයන් සතුරන් වශයෙන් හඳුන්වනු ලබනවා. මේ ස්වභාවයේ මම නියත ගණනක් නැහැ කියලා ප්‍රකාශ කරන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි විසාක්කා සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ විසාක්කාවට ප්‍රකාශ කළා වූ බුදු වදනක් පවතිනවා. යංකෝ විසාකේ සතං සුඛානි සතං තේ සංදුක්ඛානි කියලා. විසාක්කාවනි යමෙකුට ඇලීම්, ගැටීම්, වත් අල්ලා ගැනීම් සියක් තිබෙනවා නම් ඔහුට දුක් සියයකුත් තිබෙනවායි කියන එක. ඒකෙන් සෑම සත්‍යයකටම නියත වශයෙන්ම දුක් සියයක් තිබෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ. අනතුරු උන්වහන්සේ ඒ අවරෝහණ ක්‍රමයට පහතට අරන් එනවා. ඒ සූත්‍රය තුල අල්ලා ගැනීම 90 නම් දුක් 90යි, 80 නම් 80යි, මේ ආකාරයෙන් පහලට අරගෙන ඇවිදින් 5 නම් 5යි, 1 නම් 1යි කියන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැත යන විශේෂිත ප්‍රකාශයක් කරලා තියෙනවා බෞද්ධයින් තේරුම් ගත යුතු. එවිට ජීවිතය දුකයි නෙවෙයි. එවිට අල්ලා ගැනීම නිසා දුක් සංඛ්‍යාව අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ යනවා වැඩි නම් දුක් සංඛ්‍යාව වැඩි. යම් තැනක දුක්ද අල්ලා ගැනීම වලින් මිදෙන්න පුළුවන් කමක් තිබෙනවාද එවිට දුක් එකක්වත් නැති බවත් ජීවිතය තුළ මේ විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරුණක්. මම මේ පැහැදිලි කරන්නේ මෙසේයි. මේ රටේ තියෙනා වූ සමයන් නැත්නම් ආගම්වල කිසියම් ආකාරයක දිසා දිශානතින් පෙන්වනු ලබනවා. ඒ හැම එකෙදීම ජීවිතේ මරණයෙන් කෙලවර කරන ලබන්නේ නැහැ. හින්දු සමය තුළ පුනරුත්පත්තියක් ආත්මය හට යාමක් සඳහන් කරනු ලබනවා. ඉස්ලාම් කතෝලික වැනි දහම් තුළ මරණින් මතු සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් සඳහන් කරනු ලබනවා. මේට සමගාමීව ඒවායේ වෙනස සදාකාලික බවක්. ඒ කියන්නේ ඒවට ගියොත් ආපහු මිදීමක් නැහැ කියන එකේ කියවනු ලබන්නේ. සාරාංශ වශයෙන් මම මේ පැහැදිලි කරන්නේ. මේට සමගාමීව බුදු සමයත් පවතිනවා. අකුසල් කළායට ඒ විපාක වශයෙන් අපාගත වීමක්. නමුත් සදාකාලික නැහැ. විපාක විඳලා ඉවර වෙලා එතනින් වෙනස් තැනකට ප්‍රතිසන් ලබන්න පුළුවන්. ඒ වගේම පුණ්‍ය කර්මයන් සඳහා සුගතිගාමී වීමක් පවතිනවා. ස්වර්ගය කියන වචනයෙන් සඳහන් කරනවා. එතකොට එතන සුගතිගාමී වීමත් සදාකාලික නැහැ. ඒනොත් එය විපාක ඉවර වෙන විට, ඒ ශක්තිය ඉවර වෙන විට එයින් තවත් තැනකට, ඒ මිනිස් ලෝකයට වෙන්න පුළුවන්, අපායකට වෙන්න පුළුවන් ප්‍රතිසන්දියක් සිදු වෙනවා. අනේක තමයි බුදු සමයේ විශේෂත්වය. ස්වර්ගය හෝ නිරය කියන අනිත්‍යාගම් වලින් පැහැදිලි කරන වදන් දෙකට අදාළ කරුණ, අපාය හෝ සිවි ලෝකේ කියන කරුණ සදාකාලික නැහැ. නමුත් ඒ ආගම් වල මේ සීමාව පමණයි පවතින්නේ. ඊට එහා ගිය දෙයක් තියෙනවා බුදු සමයේ නිවීම කියන එක. අන්න ඒ තමයි කවුරු කොහොම ආගම් සමාන කරන්න හැදුවත් ඒක කාගේ ඕනකමක්ද කියන්න අප දන්නේ නැහැ. අපට එකඟ වෙන්න බැරි කරුණක් තියෙනවා. බුදු සමයෙන් පෙන්වන නිවීම මරණින් මතු නෙමෙයි ජීවිතය තුළ. අන්න අනිත් ආගමිකයන් ලෝකෙන් එහා පැත්තේ යම් ගමනකට යන්න හදද්දී බුදු සමය තුළ පෙන්වන නිවීම සාක්ෂාත් කරාම සාක්ෂාත් කළ කෙනාට අපායකුත් නැහැ, දිව්‍ය ලෝකෙකුත් නැහැ, බ්‍රහ්ම ලෝකෙකුත් නැහැ. එබැවින් තේරුම් ගන්න ඕන අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැහැයි කියලා උන්වහන්සේ වදාළේ ප්‍රත්‍යක්ෂ කරගත් බැවින්. එබැවින් උන්වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා ගත කළ ජීවිතය තුළ අර ඔබ දුක්ඛයයි සලකනු ලබන අටරෝධහමට අදාළ කාරණා එකක්වත් නිසා කිසිදු ආකාරයක දුකකට පස්තාත්තාපයකට පත්ුනේ නැති බව තේරුම් ගන්න වෙනවා. යලිත් මතක තබා ගන්න බුදුසමයෙන් පෙන්වා දාරණු ලබන මේ දුක නැති වූ තැන මරණින් මතු ස්ථානයක් හෝ මෙසේනම් අනාගත බුදුවරයා ඔබට ලබා දෙන ස්ථානයක් හෝ කුඩා කාලේ ඉගෙනගත් පරිදි නිවන් තොරේ ඵලයන් තලගොයි පැටියා කිව් පරිදි නිවන නම් වූ පුරයක් හෝ නොවේ. ඒ පිළිබඳව මා ඔබට මින් පෙර ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තිබෙනවා. වාන නිර්වාණ කියන වදන් දෙක ආශ්‍රයෙන්. වාන සවන් දෙන ඔබට සමහර විට ජලයේ අතිරික්ත වැස යන තැනක් වෙන්න පුළුවන් වෙයි. පාලියෙන් වාන යනු අසකරණාසය දිවකය කියන මේ දොරවල් පහ සහ මනෝද්වාරයෙන් අරමුණු ගන්නා විට එතන ඇතිවෙනා වූ මුලාවට නම ඒට කියනවා තෘෂ්ණාව කියලා. වානක් කියන්නේ තෘෂ්ණාවට. එතකොට තෘෂ්ණාව ඇතිතන ධර්ම අවබෝධය තුළ තෘෂ්ණාව නැතිතනක් බවට පත් කරගන්න පුළුවන්. වාන ඇතිතනම ඊළඟට නිර්වාණ වෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව නැති. මේ තමයි අපේ බෞද්ධින් තේරුම් ගන්න අවශ්‍ය කරුණ. තෘෂ්ණාවෙන්ම කරන කාරණා කටයුතු ටික තෘෂ්ණාව නැතුවත් ජීවිතේ කරන්න පුළුවන් බව තමයි බුදු පියාණන් වහන්සේගේ විශේෂිත ඉගැන්වීම. එබැවින් එදන පැහැදිලි කරන ලබන්නේ කෙලෙස් සතුරන්. කෙලෙස් සතුරන් තමයි මේ මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. ඔබ කල්පනා කරනවා අවුව වැස්ස පින්න හතුරාගේ ප්‍රකාශයක් ඔබට සිදුවෙන පාඩුවක් දුක් ගෙනත් දෙනවායි කියලා. ඒ ඔබට පෙනෙන හැටි. ඒ බාහිර ලෝකෙ සිදුවීම් හැමදාම සිදු වුණා. බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ උන්වහන්සේට විනීමාර චෝදනාවේ නැද්ද? මාදම් චෝදනාවේ නැද්ද? එහෙම නැත්නම් වසලයා නොවේසේනම් සත්වයින් අපායට යවන කෙමනක්කේ පවුල් කඩා හිරවන්ට ආපු හතුරෙක් කියන මේ චෝදනාවේ නැද්ද? බුදු පියාණන් වහන්සේටත් මේ සියලු චෝදනා පැමිණියා. නමුත් උන්වහන්සේට ඒ කිසිවක් උන්වහන්සේගේ හදවත වැදුනේ නැහැ. ඒ කිසිවකින් උන්වහන්සේට රිදුනේ නැහැ. අන්න ඒ තමයි අර නිවුණ තැන තියෙනව සැනසීම. සාමාන්‍යයෙන් ඔබට මේ පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් හොඳම දෙයක් පවතිනවා. ඔබ දැක තිබෙනවා නම් විශේෂයෙන් ඔය ගම්බද ප්‍රදේශවල පවතිනවා හවරල කියලා ගස් වර්ගයක්. නොවේසේනම් අලුතෙන් දිගෑදෙන කෙසෙල් ගස්වල අතු පවතිනවා. ඔබ දැක තිබෙනවාද මේ වට වැටෙන ජලය ඒවායේ ගෑවෙන්නේ නැතුව පෙරළී යනවා. ඒ අත්තම පරණ වෙනකොට මොකද වෙන්නේ? අර ජලයෙන් තෙමෙනවා. අන්නේ බුදු පියාණන් වහන්සේගේ චිත්ත ස්වභාවය අර වතුර ගෑවෙන්නේ නැති අලකොලේ නැත්තම් කෙසෙල් අත්ත වගේ ඒවා වදින්නේ නැහැ. කෙලසෙන්ට කෙලසෙන්ට අත්ත පරණෙන්ට පරණෙන්ට ඒ වතුරෙන්ම තෙමෙනවා වගේ අර ලාභා ලාභ සැප දුක් නින්දා ප්‍රසංසා නිසා ඔබේ සිත ඒවයින් ආතුර වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විට තමයි ජීවිතේ දුක් සංඛ්‍යාව ඉහළ යන්නේ. බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි යම් කිසි කෙනෙක් ජීවිතේ තේරුම් නොගෙන ගත කරන්නට ගියොත් ධම තේරුම් නොගෙන ජීවිතේ ආරම්භයේ සිට අවසානය දක්වා මේ දුක් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කර ගන්නා කෙනෙක් බවට පත් වෙනවා. මා උදාහරණයක් වශයෙන් පෙන්වනු ලබන්නේ කුඩා දරුවෙකුට කැටයක් ගෙනද්දී දිනපතා ඒට කාසිය කාසිය බැගින් බහලන්නට කීවොතින් අවසානයේ කාසියේ ප්‍රමාණය අඩු වෙනවා නෙමෙයි එන්න එන්න වැඩි වෙනවා. අන්න ඒ වගේ ඔබේ චිත්තසංතානයේ පවතිනා වූ ක්ලේශ සහිත මල්ලට ඔබ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම වටහා නොගන්නා තාක්කල් නিত্য සුඛාත්ම නම් වූ සංකල්පයකට මැදි වෙලා ඒ තුලින් කෙලසුන් රැස් කරමින් ඉන්නවා නැත්නම් කෙලසෙමින් ඉන්නවා. අන බුදු පියාණන් වහන්සේට පුළුවන්කමක් තිබුණා මේ ජීවිතයේ දුක් ගෙනත් දෙන්නේ කෙලසුන් නිසායි කියන එක. එබැවින් ඔය ජීවිතේටම දුකයි කියා කියන වදන පොඩ්ඩක් සංශෝධනය කරගන්න බුදු සමය තුල කිස්තනක ජීවිතයේ දුකයි කියලා පෙන්වන්නේ නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධේ ඇති විට ජීවිතය දුකයි. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙනවා නම් දුක නැති වූ තැනක් ජීවිතය තුලයි කියන එක මා හිතනවා ඔබට දැන් වැටහිමින් තිබෙනවායි කියලා. ඔය ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා යම් යම් ආයකල ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ස්වාමිනී මට වැටහෙයි කියලා තියෙනවා. බුදු පියාණන් වහන්සේත් පැහැදිලි කරනවා ඔබට වැටහෙවා කියන එක. ඒ වගේ මේ ධර්ම දේශනා කරන අපට මේ බුදු සමයේ පවතිනා වූ ගුණතාවයන් වැරදි අවබෝධයන් පිළිබඳ යම් යම් වැටහිම් තිබෙනවා. එවන් නිවැරදි වෙමින් පවතිනවා. ඔබ වෙනුවෙන් මා කරන ප්‍රාර්ථනය ඔබටත් වැටහේවා කියන එකයි. ඒ වැටහීම තුළින් තමයි අපට ඉදිරි ගමන තීරණය කරගන්න පුළුවන්න්නේ සහ තමා සන්තකව පවතිනා වූ දුක් වලින් මිදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්න පුළුවන් වෙන්නේ. එබැවින් කෙලස් කියලා කියන්නේ අපට දුක් ගෙනත් දෙන සතුරන්. නමුත් සැඟවී සිටින සතුරන් ස්වභාවයක්. අපට අල්ලගන්න පුළුවන්කමක් නැහැ. නසන්න පුළුවන්කමකුත් නැහැ Tamanට තනිව. ඒ කෙලෙස් සතරන් නසන්නට බුදුරජාණන් වහන්සේ විශේෂිත දහමක් සමාජයට දෙනු ලැබුවා. ඒ දහමේ සරණින් තමයි මේ කෙලෙස් සතරන් චිත්තසංතාණයෙන් නැසී යන්න ඉවත් වෙන්නේ. ඒ ක්‍රියාදාමය තමයි විදසුන් වඩනවායි කියලා කියන්නේ. ධර්මයේ තේරුම් නොගෙන වඩන්ට යන භාවනාවක් තුළ විදර්ශනාවක් පවතින්නේ නැහැ. ඒ විදිහ කෙලෙස් සතරන් නැසෙන්නේ නැහැ. කෙලෙස් සතරන් යට වී යනවා, සැඟ වී යනවා, කෙටි කාලින් తాවකාලික සමාධියක් ලැබෙනවා. ඒ නිවීමයි මුලා වෙනවා. ඒක එදාත් වුණා, අදත් වෙමින් පවතිනවා. මන් දෙයක් සදහම් තේරුම් ගැනීමකින් තොරව මේ කටයුතු වලට යෙදෙන්න ගියාපුවාම සමුච්ඡේද ප්‍රහාණයට කෙනෙකුට එළඹෙන්නට බැරි වෙනවා. ප්‍රහාණයන් සම්බන්ධයෙන් ගත් කාලා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය සහ සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඒ සඳහන් වෙන තැන තිබෙන තව කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන ලැබුවේම සමුච්ඡේද ප්‍රහාණයයි කියන එක. තදංග ප්‍රහාණය කියන එකේ තේරුම ගාථා ගායනෙන්, ත්‍රිවිධ දේශනාවෙන්, සිල් සමාදන් වීමෙන්, බුදුගුණ වන්දනාව වැනි කාරණේකින් කෙලෙසුන් සිතින් ඈත් කිරීම. තදංග කියන එකේ තේරුම යටපත් කිරීම. ඈත් කිරීම නෙවෙයි යටපත් කිරීම. යටපත් වූ දෙයක ස්වභාවය කොහොමද යලිත් මතුවෙන්න පුළුවන් කමක් තියෙනවා. අනතුරු විස්කම්බණ යන්නේ තේරුම තමයි ඔය රූපී අරූපී ධානලාභින් කෙලෙස් විස්කම්බණය කරගෙන සිටියේ. විස්කම්බණය කරයින් පසු මොකද වෙන්නේ? ආපහු යලි දවසක මතුවෙන්න පුළුවන් කමක් තියෙනවා. මට ඔබට මේ පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් හොඳ උදාහරණයක් තිබෙනවා. ඔබ කල්පනා කරන්නකෝ ජපන් ජබර නැත්තම් පාසු වලින් පිරුණා වූ වැවක් තියෙනවායි කියලා. එතකොට සම්පූර්ණයෙන්ම තනකොළ පිට්ටනියක් වගේ පේන්නේ. නමුත් ඒ තනකොළ පිට්ටනියක් නෙවෙයි, ඊට යටින් ජලය පවතිනවා. එතකොට මේ ජලයෙන් ප්‍රයෝජන ගන්නට ඕනෑ නම් යම් යම් අය ඒ යම් තැනවල මංකඩවල සාදා ගන්නවා. නිරන්තරයෙන් මේ මංකඩ භාවිතා කරන විට එතන පොඩ්ඩක් වතුර පෑදී පවතිනවා. එතකොට මේ පාසි වල ස්වභාවය තමයි භාවිතා නොකරන්නේ නම් යලිත් ඒ ස්ථානයේ වසා ගන්න හදන තැන. මාත්‍යබඳු නාන මංකඩවල් භාවිතා කළ කෙනෙක් ඔබටත් ඒක වැටහෙනවා ඇති. අන්නේ එතන ඈත් වෙලා තියෙන්නේ. පාසි ටික ඈත් වෙලා තිබෙන්නේ. ඒ තමයි තදංග ප්‍රහාණයට තියෙන උදාහරණය. අනතුරුව තවත් තැන්වල මා දැක තිබෙනවා ඒබඳු ජල මට්ටමින් කොටුවක් සකස් කර තියෙන ඇතැම් අය. ඒ කොටුවට පාසි වලට ඇතුල් වෙන විදියක් නැහැ. ඒ කියන්නේ ඒ කොටුව හැමදාමත් ඇතුළට ගිහින් නාලා එන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මේ කොටුවක් යම් කාලයක ලෑලි වලින් සකස් කොට තිබෙන බැවින් දිරා යන විට ඒ කොටුවක් ආපහු වැහෙනවා නේද? අන්නේ කොටුවක් සාදාගෙන ස්ථානීය කිරීම වගේ එකක් තමයි ඔය විස්කම්මන ප්‍රහාණයෙහිවත් රූපී අරූපී ඥාන උපදවාගෙන අර සංඛාරයන්ගේ ආනිජ්ජාවි සංඛාර මත සසරේ යම් තැනකට ගමන් කරන එක. නමුත් ශ්‍රම දානයක් ප්‍රදා එක කොලයක්වත් ඉතුරු නොවෙන්නට මේ ජලාශයෙන් පාසි ඉවත් කර දැමුවොත් ආයෙත් ඉවත් කරන්න අවශ්‍යද? වැහෙනවද? ආයෙ බෝ වෙනවද? නැහැ. අන්න ඒ වගේ සමුච්ඡේද ප්‍රහාණයෙන් පෙන්වන්නේ පාසි ඈත් කිරීම නෙවෙයි, යටපත් කිරීම නෙවෙයි, සම්පූර්ණයෙන්ම ඉවත් කොට ගැනීම. එවිට ඒ ජලාශය හැමදාම පිරිසුදුයි අපිරිසුදු කරන්නට බෑ. අන්න ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම කෙලෙස් සතරන් නැසීමයි. උන්වහන්සේ කෙලෙස් සතරන් නැසුවා. අපට උන්වහන්සේ කෙලෙස් සතරන් නසා ගන්න ජීවිතයේ සැනසීම ළඟා කර ගන්න නම් කියන එක තමයි උන්වහන්සේගේ අර බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියන වදනේ වැටහුම. මේ පිළිබඳව අපට මේ කාල සීමාව තුළ පැහැදිලි කරන්නට තරම් දිග දුර කාලය ගන්න පුළුවන් කමක් නැහැ. ඉදිරි ධර්ම දේශනාව ඔබට සවන් දෙන්න ලැබෙනවා. ඒ දේශනාව වල අපි අඩංගු කරනු ලබන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවල කෙලෙසුන්ගේ ස්වභාවය, ඒවා නසන ආකාරය පිළිබඳව වැඩිමනක් තොරතුරු ඔබට පැහැදිලි කරන්නට අපි කල්පනා කරනු ලබනවා. එබැවින් බුදුන් වහන්සේ සතු මේ අරහන්ත ගුණයෙහි මේ කෙලෙස් සතුරන් නැසූ බැවින් උන්වහන්සේට තිබුණේ නිකලෙස් හදවතක්. අන්නේ නිකලෙස් හදවතෙන් එන්නා වූ ගති ලස්සන තමයි ඔය උත්තරීතර මිනිස් ගුණ කියලා කියන්නේ. කෙනෙකුට හිතා ගන්නවත් බැරි අනිත් අය පිළිකුල් කරනකොට රෝගියෙකුට උන්වහන්සේ උණු වතුර වුණකොට නාවා ඔහු පිරිසිදු කරන ලබනවා. අනිත් අය කෙනෙක් බැහැර කරන විට වසලේක්කයි උන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට සසුන් ගත කොට පිළිවිත්තන් බවට පත් කරන ලබනවා. අපට හිතා ගන්න බැහැ. අපට හිතා ගන්න බැරි, ඔබට හිතා ගන්න බැරි ඔබ කෙලෙසුන් සහගත වේදස බලන්නේ. මේ නික්ලේශී හදවතේ ස්වභාවය අමුතුම විදියක්. ඒට පත් වෙනතුරු නැත්නම් ඒ පිළිබඳව යම් වැටහීමක් ලැබෙනතුරු කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. ඒ වගේම තමයි මේ නික්ලේශී හදවත තුළ ඔය ලෝභ දේශ මොහයන්ගෙන් කරන්නා වූ ප්‍රාර්ථනා වලට වඩා ප්‍රාර්ථනා නොකලාට අවශ්‍ය සියලු දේවල්ම තමා වෙත ලැබීමේ හැකියාවකුත් පවතිනවා. ඒ නිසා සිත පිරිසිදු වෙන තරමට තමයි කෙනෙකුට හොයන දේවල් යහපත්සේ ළඟා වෙන්නේ. කෙනෙක් උත්සාහ කළොත් එහෙම ලෝභෙන් ද්වේෂයෙන් මෝහෙන් යම් දෙයක් අත්පත් කරගන්න ලැබෙනවට වඩා අහිමි වෙනවා. එහෙම නැත්නම් කරදර ගොඩකට පැටලෙනවා. දුක් වැඩි වෙනවා. ඇරුණාම සොයන දේවල් සාර්ථකව ලබාගෙන දිගු කාලීනව පවත්වා ගන්න එහෙම පුළුවන් කමක් නැහැ. එබැවින් කෙලෙස් සතුරන් කියන කොටස තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නසන්නමයි. සතුරාහාර කරදර කරුවෙක් නම් සතුරා සතුරෙක් නම් ඔහුගෙන් ගැලවීමට කළ යුතු දේ නැසීමයි. එබැවින් ඔබගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනා වූ කෙලස්සහගත ස්වභාවය ඒවා වැඩුණු ස්වභාවය ඔබ ධර්මශ්‍රවණයෙන් තේරුම් ගන්න. නැසීම සඳහා ඔබ අතට ගත යුතු කඩුව කුමක්දයි තේරුම් ගන්න. දැන් රජ කාලයේදී නම් වදකයා මේ සඳහා භාවිතා කරන ලැබුවේ කඩුවක්. බුදු පියාණන් වහන්සේත් මේ සඳහා ලෝහ නොවන ද්‍රව්‍යමය නොවන කඩක් නැත්නම් කඩුවක් ඔබ අතට පත් කරනු ලබනවා. ඒ කුමක්දයි ඔබට ධර්මශ්‍රවණයෙන් තේරුම් ගන්න පුළුවනි. ඔබ මේ සතුරන්ට හසු වුණේ නিত্য සුඛාත්මණං වූ වැරදි දර්ශනය තුල ජීවත් වෙන්න ගිහින්. එබැවින් කෙලෙස් සතුරන් ඔබේ හදවතට සිතට ගබඩා වෙමින් ඔබට දුක් වැඩි කරනු ලබනවා. උන්වහන්සේ ලබා දෙන කඩුව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මයන්. මේ පිළිබඳව මම කිසියම් වදනක් මෙතන ප්‍රකාශ කරන්න කැමති. නමුත් ඒක කාලයේ හරස් වෙන කරුණක් බැවින් දීර්ඝ වශයෙන් කරන්න කැමති නැහැ. ඔය මජ්ක්‍ධිම නිකායේ පවතිනා වූ සච්චක සූත්‍රවල චූල සච්චක මහා සච්චක වැනි සූත්‍ර පවතිනවා. පමණක් නෙමෙයි තවත් යම් යම් තැන්වල පවතිනවා. විශේෂිත බුදු වදනක්. අනේ මතක තබා ගන්න ඔබ ඔබ ඉන්න තැන සිට ඔබ ආයුධ තැන තේරුම් ගැනීම සඳහා. සරියුත් හිමියන් වෙත යන සච්චක ශ්‍රමණ බව ගෞතමයා ගෞතමයෝ ශාවකයන් හික්මන්නේ කෙසේදයි විමසනු ලබනවා. මෙම උන්වහන්සේගෙන් දැනගෙන බුදුන් වහන්සේ වෙත ගිය විට බුදුන් වහන්සේගෙනුත් සත්‍යක මේ විවසන ලබනවා. මේ ඉදිරියේදී ඔබට අසන්ට ලැබෙන සූත්‍රයක් විය හැකි. එවිට උන්වහන්සේ පැහැදිලි කර වදාරලා තිබෙන්නේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය සහ අනාත්ම වශයෙන් බලන්න කියලායි ශාක්‍යකින් හික්මන්නේ කියන එක. දුක කියන වචනේ විතර නැහැ. එබැවින් අන්න මේ කෙලෙස් සතුරන් නැසීම සඳහා භාවිතා කළ යුතු කඩුව බවට පත්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ඥානෙ අවබෝධය. ඒ ඔබට පිළිගන්න වෙනවා ධර්මස්වණයේකට. එයයි සත්‍ය නිත්‍යසතාත්මකට ගැනීම ව්‍යාජයක් බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්නේ තේරුම් ගැනීම තුළ ඔබට මේ ඉදිරි කාරණේදී පැහැදිලි කරන තවත් කරුණකට ළඟා වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඉදිරි කරුණ කුමක්ද? කෙලෙස් සතුරන් නැසීමට අනතුරුව දෙවියන් සහිත ලෝකයාගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වීම. අන්න දෙවෙනි කරුණ. ආමිෂ පූජා කරන්න පුළුවන් කාටද? ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්ති පූජා කරන්න පුළුවන් කාටද? ධර්මයේ තේරුමයට පමණයි. ආමිෂ කියන වදන සඳහන් වෙනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි සමයේ නම් උන්වහන්සේට සිව්පස්යෙන් කරන උපස්ථානය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ධානාපත්ති. අනතුරුව උන්වහන්සේගේ නමින් නැති පූජන ස්ථානවලත් අපිට සුළු වශයෙන් හෝ මේ පූජාවන් කරමින් පිරිසිදු කරගන්න පුළුවන් තමක් තිබෙනවා. ඒ සංකේත ස්ථාන ආරක්ෂා කිරීමට කරන විහිදම් කිරීමත් එබඳු ගණිතය අයිති වෙනවා. නොසෙනම් මේ ස්ථානවල වැඩ සිටිනා වූ පූජනීය මහා සංඝරත්න ස්ත්‍රී පුරුෂ ඔවුන්ටත් මේ ආමිෂ පූජාවෙන් පූජා පවත්වන්න පුළුවන්කමක් තිබෙනවා. ආමිෂ පූජාවෙන් බුදුන් පිළිගීම ප්‍රාථමික ධනීය දෙයක් බවට තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබෙන්නේ. ඔය පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා මේ පිළිබඳ වදනක්. ඒ දෙවියන් බුදුන් වහන්සේ උදෙසා සුවඳින් මලින් පුදන්ට වූ විට පරිනිර්වාණ මංචකයේදී චක්‍රාවාටයේ දෙවියන් එක්ව මා වෙත මෙබඳු දේවල් පුදනු ලබනවා. මා කෙලෙස් සතරන් නසා බෝධිද්‍රමූලයේ සම්මා සම්බෝධියට පත්ුනේ මේ පූජා ලැබීමට නොවේ. ආමිසෙන් පුදන්නෝ තොප තොපටම පුදාගනිති. ප්‍රතිපත්තෙන් පුදන්නෝ පමණක් මා පුදති කියන මේ වදන සඳහන් වෙන්නේ මේ පරිණාන සූත්‍රයේහි. මේක තේරුම් ගන්න වෙනවා. පුදන්න එපා නොවේ. තව තැනක පෙන්නනවානේ දේ ඉමානි බික්වේ පූජානි සතමානි දේ ආමිස පූජාච ධම්ම පූජාච කියලා. ආමිෂ පූජාවකුයි ප්‍රතිපත්ති පූජාවකුයි දෙකක් තිබෙනවා. නමුත් වදාරනවා ඒතද අග්ගම් වික්වේ දේමානි පූජානි. මේ පූජා දෙක අතරින් අග්‍රවන්නේ ප්‍රතිපත්ති පූජාව කිනි. වෙසක් සමය තුල දහම් වටහා ගන්නට බැරි අය ආමිෂ පූජාවන්ගේ බොහෝ කොට යදුනාවේ. වෙසක් සමය තුල ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගන්න වෙනවා. එතකොට ආමිෂෙන් පිළීම තමන්ට පුදා ගැනීමක් යයි ප්‍රකාශ කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි ආමිෂෙන් පුදන්නාට පින් සිදු වෙනවා. පින් කියන්නේ ආපහු Tamanට විපාක වෙන කර්මඵල අදාහ කරන පුණ්‍ය කර්මයන්නේ. මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් ආයු වර්ණ සැපවල නැමැති ලෞකික සැපහිම තමයි ආමිෂ පූජාවේ විපාක වශයෙන් පෙන්වනු ලබන්නේ. ආමිෂ පූජාවෙන් බුදුරජාණන් වහන්සේ වෙත යන්න බෑ. බුදුරජාණන් වහන්සේ නැමැති පුද්ගලයාට තමයි ආමිෂ පූජාවෙන් පුදන්න පුළුවන්කමක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙආකාරයි. ශාරීරිකව දකින බුදුරජාණන් වහන්සේට ආමිෂ පූජාවෙන් පුදන්න පුළුවන්කමක් තිබෙනවා. තමා සම්මා සම්බුද්ධයයි ප්‍රකට කළේ. සම්මා සම්බෝධියේදී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකෙහි අනාත්මයට පත් වුණ දවසේ. ඒකට ස්කන්ධ පංචකයාගේ අනාත්මයට සම්මා සම්බුද්ධ කියනවා නම් ඒ ස්කන්ධ පංචකයාගේ අනාත්මයට ආමිස පූජාවෙන් පුදන්නට බැහැ. තෙල් වලින්, මල් වලින්, සුවඳුන් වලින් මොනවෙන්වත් පුදන්න පුළුවන් කමක් නැහැ. ඒ අනාත්මයට පත් වීම බුදුන් පිළීමයි, ඒ අනාත්මය දැකීම බුදුන් දැකීමයි. එවිට සිර සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්මය කියන ධර්ම ප්‍රගුණ කරගත් අය ඒ ප්‍රගුණ කරමින් අර කියන බුදුරජාණන් වහන්සේ වෙත යන වෙනවා. ඒ තමයි පරම පූජාය කියලා පෙන්ලා තියෙන දේ. මෙන්න මේ කරුණ තමයි මේ සමාජයේ මේ වන විට කිසියම් ආකාරයක යටපත් වීමකට ලක් වී පවතින්නේ, අනවබෝධයකට ලක් වී පවතින්නේ. ප්‍රතිපත්ති පූජාව සුරුමිට්ටෙක් බවට පත් වෙලා, ආමිස පූජාව යෝධයෙක් බවට පත් වෙලා පවතිනවා මේ රටේ. සාමාන්‍යයෙන් ගලිවර්ගයේ චාරිකාවල ඉන්නවා ගලිවර් යෝධයෙක් සහ ලිලිපුත් කියන කුරු මිනිස් වර්ගයක්. අන්නේ වගේම තමයි මේ ධර්මයේ අනවබෝධය තුළ බහුතරයක් සමාජය මෙහෙවනු ලබන්නේ සහ යනු ලබන්නේ ආමිස පූජාව කෙරෙහිමයි. යෝධයෙක් බවට පත් වෙලා තිබෙනවා. යෝධයා හමු වෙදී ප්‍රතිපත්ති පූජාව කුරුමිට්ටෙක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ වෙනස් වෙන්න වෙනවා. ආමිස පූජාව ධර්මයේ නොතේරණ අයට අවශ්‍ය බැවින් තිලෙන්ට අවශ්‍ය වෙනවා. නමුත් ලෝකයේ දුකින් අත මිදීම නම් කුරුමිට්ටා යෝධයෙක් බවට පත් වී යෝධයා කුරුමිට්ටෙක් බවට පත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ආමිස පූජාව කුරුමිට්ටෙක් බවට පත් වෙන්න වෙනවා, ප්‍රතිපත්ති පූජාව යෝධයෙක් බවට පත් වෙන්න වෙනවා. මේ විසක් සමය තුළ සහ අප විසින් කරන ලබන ධර්ම දේශනා තුළ අපි සමාජයට එළි කරන ලබන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති පූජාව කුරුමිට්ටෙක් බවට පත් කරන්න නැතුව යෝධයෙක් බවට පත් කරන උත්සාහය දෙන්න කියන එකයි. ඔබට පෞද්ගලිකව මේ කටයුතු ලෙදමින් මේ සඳහා කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනවා. එබැවින් අප තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙක් වශයෙන් ගත් කල අපි දන්නවා අග්‍ර දක්ෂිණේයයි කියන එක. දොර සිට ගෙනවුත් යම් දෙයක් පිළිමට සුදුසුයි කියන එක. වත්මන් සමාජයේ පවා අපේ බෞද්ධ පින්නතුන් තුළ අලුතින් ඉදිකරන ලද ළිඳක ප්‍රථම ජලය, නොසේ නම් රෝපණය කරන ලද තැඹිලි ගසක පොල් ගසක පළවෙනි කුරුම්බගෙඩිය, නොසේ නම් ඔබේ අස්සන්නේ ප්‍රථම භාගයේ ඔබ මේ බුදු පියාණන් වහන්සේගේ නමට පුදනු ලබන්නේ ඒ ආමිස පූජාව ලැබීමට සුදුසු බැවින් කියන එක. නමුත් ඒට ඔබට විපාක පමණයි ලැබෙන්නේ. ප්‍රතිපත්ති පූජාව කළොත් ලැබෙන විපාකය කෙලෙස් සතරන් විනාශ වෙන එක, දුක් නැති වෙන එක. ආමිස පූජාවෙන් දුක් නැති වෙන්නේ නැහැ. ආමිස පූජාව තුළ ආයවර්ණ සැබර නම් වූ ලෞකික විපාක ලැබෙනවා. නමුත් ඒක උපදීවේ පක්කා කියන එකේ තේරුම දුක්වලින් යුක්තයි. ඒ විපාක දුක්වලින් මිදලා නැහැ. නමුත් සබ්බෝපදී පටිනිස්සග්ගෝ කියන වචනෙන් පැහැදිලි කරන ලබන්නේ සියලු දුක්වලට හේතු වලින් මිදුන කියන එක. එබඳු තත්ත්වයකදී අපට මේ උපදීවලින් මිදෙන්නට ආමිෂ පූජාව උදව් වෙනවා නම් උදව් වෙන්නේ මිනිසෙක් වශයෙන් ජීවත් වෙනකොට ඒ තියෙන ප්‍රත්‍යපහසුවේ උදව්ව පමණයි. අනතුරු ඉදිරි කොටස අපි අවබෝධ කරගන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිදීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබේ සිතෙහි සැනසීම වසාගෙන ඔබට දුක් ගෙනත් දෙන්නා වූ අර ජලය මත විට පාවෙන්නා වූ ජලය වසා තිබෙන්නා වූ පාසි සමූහයේසේ ඔබේ සිත නිරන්තරයෙන් වසාලනු ලබන ක්ලේශයන් සමූහයයි. මේ ක්ලේශයන්ගෙන් අත මිදීමට අපට බුදු පියාණන් වහන්සේ වදාළා වූ දහම සරණ කරගන්නට වෙනවා. සැබෑවටම හිතවතුනි, සැබෑවටම පින්නතුනි, ඔය ධම්මං සරණං ගච්ඡාමි යන්නේහි අරුත විය යුත්තේ ඔය ධම තේරුම් අරගෙන ඒ සරණ කර ගැනීමයි කියන එක තේරුම් ගන්න වෙනවා. එවිට ඔබ ධර්මස්සවණේ කරන්න වෙනවා. ධර්මස්සවණේ කරන්න වෙනවා. තවදුරටත් මේ කරුණු පැහැදිලි කර ගැනීමේදී අපි තවත් වදනක් පැහැදිලි කර ගන්න වෙනවා. දෙවියන් සහිත ලෝකයාගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වීමේ කියන වදනට එහා පැත්තේ තව වදනක් තියෙනවා. රහසින්වත් පවු නොකලෙහින් කියන එක. කොහොමද මේ රහසින්වත් පවු නොකලෙහින් කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් පෘථග්ජන පුද්ගලයාට පුළුවන් තරම් තිබෙනවා ද්විත්ව චරිතයක් සඳහන්. මව්පියන්ට, ගුරුවරුන්ට, සමාජයට යහපත් චරිතයක් පෙන්වන්න පුළුවන් කමක් තිබෙනවා. නමුත් උට රහසින් ලෝභ දේශ මොහයන්ගේ නියැලෙන්නට වරස් කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ කියන්නේ අම්මට හොරෙන්, තාත්තට හොරෙන්, බිරිඳට හොරෙන් දුරාචාරය දෙන්න පුළුවනි. ගුරුවරයින්ට හොරෙන් වැරදි ගමන් යන්න පුළුවනි. මව්පියන්ට හොරෙන් බොරු කරලා යම් දේවල් කරන්න පුළුවනි. ඒ වගේ නීතියට හොරෙන් මේ කරුණු කරන්න පුළුවනි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය පවතිනවා එබඳු දෙයක් සිදුවන්නේ නැති ස්වභාවයකට පත් වුණයි කියන එක. මන්දයක් මේ රහසින්වත් පව සිදු නොවන හේතුව කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව කතා කිරීමේදී තව ලස්සන වචනයක් මෙතෙන්ට මම ඉදිරිපත් කරන්න ඕන. ඔබ අසා තිබෙනවා මේ වදන. ඔය රහතන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්කල උන්වහන්සේලාටත් අරහන්ත ගුණය පවතිනවානේ. උන්වහන්සේලාගේ ගුණ ස්වභාවය පැහැදිලි කරන්නට වදනක් භාවිතා කරනු ලබනවා පුඤ්ඤ පාප පහින. ඒ කියන්නේ පින් සිදුවීම පව් සිදුවීම කියන දෙකම අතහැර දැම. අන්නේ රහසින්වත් පව් නොකරන හේතුව තමයි පව් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්නේත් නැහැ. මතක තබාගන්න. දැන් අපි කතා කරනවානේ පින් සිද්ධ වේවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පින් සිද්ධ වෙන්නේ නැහැ කියන එකේ තේරුම විපාක දෙන්න හේතු ඉතුරු වෙන්නේ නැහැ කියන එක. එක් කෙලෙසුන් නැසූ පුද්ගලයාට හැම ස්තන්ධ පංචකයක්ම හැම සිතුවිල්ලක්ම උපේක්ෂාසහගතයි. වර්තමානයේ ඇතිවෙන නැතිවෙන සුළුයි. යලි හට ගැනීමට හේතුවක් සැඟවෙන්නේ නැති සුළුයි. සැඟ නොවන සුළුයි. ඒ පිරිසිදු සිතක ස්වභාවයයි. එබැවින් උන්වහන්සේට කිසිදු ආකාරයක සමාජයට සඟවන්න දෙයක් නැහැ. කෙනෙකුට නොදන්වා කරන්න දෙයක් නැහැ. ඒබඳ රහසිගත සිතක් නිකලෙස් උත්තමයන් තුළ ඇත්තේ නැහැ. මන්දයත් උන්වහන්සේලාගේ හදවත සම්පූර්ණයෙන්ම විවෘතයි නිකලෙස් ස්වභාවයකට. ලෝභ දේශ මොහයන්ගෙන් සම්පූර්ණයෙන් මිදී ඇති බැවින්. එතකොට මෙන්න මේ ලෝභ දේශ මොහයන්ගෙන් සම්පූර්ණයෙන් මිදී ඇති ස්වභාවය තේරුම් ගත්තම කායික වාචික මානසික මොනෑම ක්‍රියාවක් කළා. අපි කියනවානේ සිතින් කයෙන් වචනින් යම් යම් ක්‍රියාවන් කරනවායි කියලා. ඒ සිතින් කයෙන් වචනින් යම් යම් කරන ක්‍රියාවන් ධර්මයේ සඳහන් කරන ලබන්නේ හැම විටම පංචස්කන්ධයක ඉපදීමක් මැරීමක් කියන එක. පංචස්කන්ධයේ ඉපදීමේ මැරීමේදී පෘථග්ජන පුද්ගලයාට එහි ලෝභය, එහි මෝහය, එහි දේශය, එහි මෝහය පවතී නම් ඒවා හැම විටම කෙලෙස් සහගත ස්වභාවයන්. එහෙම නැත්නම් ඒවා හැම විටම පංච උපාදානස්කන්ධයන්. පංච උපාදානස්කන්ධය තුළ තමයි මේ පෞ රැස්වීම හෝ පින් රැස්වීම හෝ ඥාන කුසල් රැස්වීම කියන එක පවතින්නේ. අන්න බුදු පියාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණායින් පසුව පරිහරණය කළේ පංච උපාදානස්කන්ධ නොවේයි පංචස්කන්ධ. උපාදානාම මුලාවෙන් උන්වහන්සේ මිදී පවතිනවා. පංචස්කන්ධ ස්වභාවයේදී පංචස්කන්ධා දුක්ඛා නොවේයි. පංචස්කන්ධ ස්වභාවයේදී එතන ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තානම් වූ මුලාසාගත ස්වභාවයේ සදහටම මිදී පවතිනවා. සෑම කාරණයකදීම උන්වහන්සේට පවතිනවා හදාගත්ත පුරුදු කරගත්ත කෘතිම උපේක්ෂා වෙනුවට කෙලෙස් සහගත නැති නිකලෙස්සු උපේක්ෂා සහගත බවක් හෙවත් මධ්‍යස්ථ ස්වභාවයක්. ඔබ ආසාති වෙනවා අගට උපේක්ෂා පාරමිතාව තියෙන්නේ කියලා. එතකොට මේ හැම දෙයකදීම ඇලෙන්නට, ගැටෙන්නට, ප්‍රියකරන්නට, අප්‍රියකරන්නට ඒ ආදි වශයෙන් බෙදන්ට යමක් නැහැ. මේ වත්මන් සමාජයේදී මේ හැම දෙයක්ම හොඳ නරක හරි වැරදි ධූරයේ සන්තිකේ හීනෝපනීතෝ ආදි වශයෙන් බෙදන ලබනවානේ. මේ බෙදීම් සියල්ල තුලින් මුලාව ඇති කරන ලබනවා. නැත්තම් මේ බෙදීම් අල්ලා ගැනීමකට ලක් කරන ලබනවා. ඒ විට සියලු බෙදීම් මම් බවට පත් වෙනවා. නමුත් උන්වහන්සේට හැම ස්කන්ධ පහක්ම රූප වේදනා සංඥා සංකාර කියන පහ එවුදු තත්වයකදී කිසිදු බෙදීමක් නැහැ. ලාභේදීත් උපේක්ෂාව, අලාභේදීත් උපේක්ෂාව, නින්දාවෙත් උපේක්ෂාව, ප්‍රශංසාවෙත් උපේක්ෂාව හැම සිද්ධියකදීම බාර ගන්නා, කෙලසෙන්නා, ප්‍රතික්ෂේප කරන්නා කියන මේ මුලාව උන්වහන්සේගේ චිත්තසංතාණයෙන් ඉවත් වී ගොස්. ඒ තමයි මායාගෙන් මායා පරාජය කිරීම. මායාට හසු නොවීම. අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තමයි මේ මායා කියන සංකල්පය හිතෙහි සැඟවුණා වූ ක්ලේශසහගත ස්වභාවයක්. ඒ ක්ලේශසහගත ස්වභාවයේදී තේරුම් ගන්න ඕන ඒ මායා තමයි දුක් ගෙනත් දෙන්නේ. මේ මායා පරාජය කළ උත්තමෙක් බුදුරජාණන් වහන්සේ. එබැවින් මායාගේ හතුරුකම් වලට යලි ගොදුරවන්නේ නැහැ. එබැවින් උන්වහන්සේ රහසින්වත් පවු නොකරන කියන තැනටපත් වී පවතිනවා. දැන් බලන්න අපි දේශනා කරපු කාරණා ටික යලිත් අරගන්න. තිරෝගුරු බුදු පියාණන් වහන්සේ සතු අරහන් නම් වූ බුදු ගුණය තුල සවාසනා ගුණයක් රහතන් වහන්සේලා තුළ පවතින සවාසනා ගුණයවත් නැති කෙලෙස් නින්දෙන් ඒසින් ඈත් වූ ගතිය තියෙනවා. ඒ වගේම සසර ඇවිද්දවන්නා වූ මරණයක් සිදු වෙන විට තණ්හානුසය හේතු වලින් යලි උපතක් ලබා දෙන්නා වූ එහෙම නැත්නම් අපායේ සිට දිව්‍ය ලෝක පරහා බ්‍රහ්ම ලෝක දක්වා සත්වය ඇවිද්දවන්නා වූ අරය උන්වහන්සේ කඩා බිඳලනු ලැබුවා. ඔබ දන්නවා උදාන වාක්‍යයේදී ගහකාරක දිට්ඨෝසි පුණගේ හං නකාහසි කියලා තිබෙනවා. ගෘහකාරකයා හැවත් තණ්හාව නැවතු වඩුවා දුටුවා එබැවින් නැවතත් ඔබ මට ගයක් හදන්නේ නැහැ කියන මේ පැහැදිලි කලේ මෙන්න මේ හර සිඳලීමයි. ඒ වගේම ජීවිතයට ගෙනත් දෙන්නා වූ දුක් ගෙනත් දෙන්නේ කෙලෙස් සතරන් විසින් නැරුණාම ලෝකේ පවතින අටලෝ දහම විසින් නොවන බව ඔබට වැටහෙනවා නම් ඒ සතරන් සියල්ල අප විසින් නසා දැමිය යුතුයි. උන්වහන්සේ ඒ නසාගෙන ඒ අවබෝධයට පත් වෙලා අවබෝධ කර ගැනීම සඳහා තමයි ධර්ම දේශනා කළේ. ඒක සඳහන් කරලා බලනවා කෙලෙස් සතරන් නැසීම කියලා. ඒ වගේම දෙවියන් සහිත ලෝකයා උන්වහන්සේට ආංශ ප්‍රතිපත්ති පූජා වශයෙන් පුදන්ට සුදුසු බැවින් එයත් අරහන්ත ගුණයක් කියලා පැහැදිලි කරන ලැබුවා. ඒ වගේම අවසන් වශයෙන් අපි පැහැදිලි කළා රහසින්වත් තව නොකල කියන අර්ථය. මෙන්න මේ අරහන්ත නම් වූ අරහන් නම් වූ බුදු ගුණය තුළ මෙබඳු උත්තම වූ නිකලස් ස්වභාවයක කරුණු පැහැදිලි කිරීම පවතිනු ලබනවා. එබැවින් අපි වන්දනමානණය කරනු ලබන්නේ මෙබඳු නිකලස් භාවයටපත් වුණා වූ අතිමානසීය වූ හිතාගන්නවත් නොහැකි තරමේ සානුකම්පිත හදවතකින් යුක්ත උත්තමයෙකුට තමයි පුද්ගලයෙක් වශයෙන් වන්දනාමාන කරනු ලබන්නේ. එබැවින් වඳින්න සුදුසු අය අතර උන්වහන්සේ තරම් වඳින්න සුදුසු කෙනෙක් නැහැ කියන එක ආමිෂ පූජාවෙන් පුදන්නෝ තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් උන්වහන්සේගේ ඊළඟ වදන ඔබ තේරුම් ගන්න ඕනේ. ඊට වඩා උතුම් පූජාවක් තමයි උන්වහන්සේ හිලි කළා වූ ධම තේරුම් අරගෙන මේ අරහන්ත කියන ගුණය දක්වා අපි යන එකේ ගමනේ. ඒ යන ගමනේදී අපි බුදුන් ලබන්නේ ශාරීරික බුදුරජාණන් වහන්සේට නොවේ. පංචස්තන්දේ අනාත්මය තුලින් සැනසුණා වූ අදට සැනසී සිටින්නා වූ නිමක් නැති ඒ උත්තරීතර අවස්ථාවට එහෙම නැත්නම් නිවීම නම් වූ ස්ථානයට ළඟා වීම ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීමමයි. අනේ එබඳු තත්වයන් තේරුම් ගැනීම, එබඳු තත්වයන් වටහා ගැනීමට උත්සාහ කිරීම, එබඳු තත්වයන්ට අවතීර්ණ වන පුද්ගලයන් බවට පත්වීම මේ යුගයේ අවශ්‍යතාවය. මන්දයත් හැමතැනම සමාජයේ ගැටුම්. මේ ගැටුම් මුල හැම විටම ලෝභ, මෝහ සහ ද්වේෂ මෝහ කියන මේ කාරණා. එනම් අපිට ගැටුම් ආමුවෙන්ට අවශ්‍ය වෙන්නේ මිය ගියාම නෙවෙයි. මේ සමාජයේ වර්තමානයේ ගැටුම් පවතින්නේ. වර්තමානයේ පැවතින ගැටුම් අවම කර ගැනීම සඳහා පෘථග්ජන ස්වභාවයේ ගැටෙන මිනිසුන්ගේ ස්වභාවය අඩුකොටගෙන ආර්ය භාවය තුළ ගැටුම් සමනය කරන මිනිසුන් සමාජයේ හැම ස්තරයකම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන හැම ස්තරයකම ඇති විය යුතුයි. එසේ ඇති කර ගැනීම සඳහා අපට දහම් සරණ හැර වෙන සරණක් නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. එබැවින් ධර්මස්වණේ කළ ඔබ හැමදෙනා මේ ත්‍රිවිධ බුද්ධ මංගල්‍යය, තුන් බුද්ධ මංගල්‍යය තමන්ට කැමති ආකාරයෙන් බුදුන් පුදන මේ සමයක් තුල අප මේ පැහැදිලි කළා වූ අරහන් ගුණේ අඩංගු කරුණු තේරුම් ගැනීම තුළින් ඒවට බාහිර වශයෙන් වන්දනාමාන කිරීමට වඩා ඒ ගුණයන් ඔබ තුල ඇති කර ගැනීමට අවශ්‍ය මගෙහි යාමින් ප්‍රතිපත්ති පූජායන් බුදුන් පුදනකෙම බවට පත් වෙලා සම්මා සම්බුද්ධ ශාසනය බබලවන්ට පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් බවට පත් වීමට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා, උපයෝගී වේවා කියන ප්‍රාර්ථනය කරමින් සවන් දෙන සෑම දිනාටම සුබ වූ වෙසක් මංගල්‍යයක් වේවා කියන ප්‍රාර්ථනයක් කරමින් ධර්මානුශාසනාව අප මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තාච බුම්මච්ඡා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම උතුම් වෙසක් මංගල්‍යයක්ම වේවා. සරණයි. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදා රාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමින් වහන්සේ.